ධර්මානුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් නිවනට ජීවිතයේ දොරටු දෙකක් බව මේ බණ පිළිචේ තම දිනා ගන්න. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව නිවන් දොරක්. ශ්‍රාවක පිළිචේ ධර්ම ශ්‍රවණය නිවන් දොරක්. ඉතින් ධර්ම සංඥාන ධර්ම සම්මාතනේ සහ භාවනාව කියන මේ පන්නු පහම නිවන් දොරටු පහක් බව සර්වඥ සම්මාසම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් අප දෙපස් හේතුන් ඒ නිවන් දොර දෙකකට සමීප වෙලා තියෙනවා. දේශකයන් වහන්සේ කර්ම පහක් සිටේ දරාගෙන අන්නේ දෙනවල කර්මස්ථාන දේශනෙන් ධර්ම දේශනා කළ යුතුයි. සාත පිටක් කර්ම හතරක් සිටේ දරාගෙන අන්නේ දෙනවල කර්මස්ථාන භාවනාවක් ගන්න තීරණයෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි. මේක සම්පූර්ණ වෙන්නේ ප්‍රඥා පාරමිතා වැඩිනවා එමගින් දස පාරමී සමුදය වෙනවා සාභෝගී පතේ භෝගී අභිසම්භෝධය දක්වා ලෞකික ලෝකෝත්තර අපරිමාණ ආර්ථික ධර්ම මේකෙන් ලැබෙනවා කියන එක දේශනාවේ සඳහන් වෙනවා. එනිසා ධර්මයේ ස්වභාවත වේලාවක ධර්ම කතාවකට සමන් දෙනවා දේශනා කිරීම අප දෙපාර්තයටම ඉවරව අභිවසාක්‍ය මුදුන් පමනවාගෙන ආර්ය සංඛ්‍යාත සංකල්ප සිද්ධ කොටගෙන කෙලකද ශාස්ත්‍රීය භෝධියාන වලින් ධාර සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සාන්ත ලෝකෝත්තර අමාම නිවන් සෝපිනිත හේතු වේවා කියලා අභිචාල කීවා ගන්න. අද මේ ධර්ම දේශනාවේ විශේෂ අරමුණ ඊපියක් සඳහන් වෙන විශේෂයෙන් දොස්තර මහත්මයාගේ අභාවස්ත්‍රාත් දයාබර මෞඛ්‍ය සතර දිනාන්තයේද මෞඛ්‍යයන්ට පින්දමන වේල එවාගේම දොස්තර මහත්මයාගේ ජන්මදිනයේ ඉස්සක් කෙරේල හිංගරන්තයේ ජීවත්වන තමන්ගේ දයාබර ජීවිතා කුසල ධනවාද කුමුදුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මේ ධර්ම දේශනාවේ අරමුණ වෙනවා. එනිසා මේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සර්ව ප්‍රකාරයෙන් මුදුන්පත් වේවා අධිෂ්ඨාන සභාවගෙන මේවා ප්‍රකාශල ධර්ම දේශනාවේ සාවධානව සවන් දෙන්න. ඉදිරිපත් කොට මාත්‍රකාකරණ දෙදෙනු සූත්‍ර පාඨයේ මුනි සදාන්තල කරෙද්දෙන් අභිධර්ම පිටකයේ විභාග ප්‍රකරණයේ ඥාන විභාගයේ එන සූත්‍ර පාඨයක්. තව මජ්ක්‍ධිම නිකායේ මූල කර්ණාටකයේ මහා සීනන්ද සූත්‍රයේදී මේ වගේම සූත්‍ර පාඨයක් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේම සාදේශනා කළදී මේ ඒකනාවේ කෙටි තේරුම ඉදේ තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු ලෝකය ඥානාදාන ධාතු ලෝකය සත්වාකාරයෙන් නම් යම් තථාගතෝ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානාති තථාගතයන් වහන්සේ අනේක ධාතු නානා ධාතු ලෝකය සත්වාකාරයෙන් ධන්වාසය යමක් ඇද්ද ඉදාකි තථාගතස තථාගත බලං ඕති මේ කාර්මිය තථාගතයන් වහන්සේගේ තථාගත ඥාන බලයත් යම් බලං ආගම තථාගතෝ ජම්බන්දු ඥාන බලයකට පාත්වෝ තථාගතයන් වහන්සේ ආතබල සානම් පටිජානාති බුදු බව ප්‍රතිඥා කරයි පරිසාරෝ සීනනාන්දන් නන්දති අත පිළිතේ සීනනාන්ද කර ධම්මචක්කම් පවත්තේ හේතු ධම්මචක්‍රයේ දේශනා කර මේ පාඨයේ දෙක තේරුම මේ සඳහන් ගන්න දසබල ඥානයන්ටයි සතරගතයන් ලාහේ තේරෙනවා ඥාන බල 10ක් සහ කාය බල 10ක් ඒකා තමයි දසමල සමන්නාගතෝ දීප්තමේ සතරතෝ කිය බොහෝ සූත්‍රවල සඳහන් කර. අපි බොහෝ තේන් දසමල සාමින් වහන්සේ කිය අමතන්නේ මෙන්න මේ කාය බල 10යි ඥාන බල 10ක් ඇතිදයි. කාය බල 10 නම් හඳුන්වන්නේ ලෝකයේ කිසිම මිනිසෙකුට නොපේ ගන්නා වූ ලෝකරා බුදුන් සර්වඥා වහන්සේ නමකට පමණක් කියවන්නා වූ දසමිත කාය බලය. ඒ ධර්මයේ කාර්යය නම් මේ හැඳින්වෙන්නේ අතුන් මේ වාදයේ පරිසම්බන්ධයේ කියන්නේ ලෝකධාපේ අත්පුර 10ක් තිබෙනවා කාලාව සංජේ ගංගෙයන් පන්තරම් සම්බින්දරම් ගන්ධ මංගල තේමන්ත උපෝසත චන්දන් කිමේදත මේ සඳහන් අත්පුර 10ක් කාලාවක ගංගෙයේ පන්දර සම්ප හිංගල ගන්ධ මංගල හේම උපවසත ශබ්දන්ත කියා අසු වර්ග 10ක් දෙකේ. එයින් කාලාවක කියන ඇතෙකුට නැතුම් පුරුෂයන් 10 දෙනෙකුට සමාන කාය ශක්තියක් තියෙනවා. කාලාවක ඇතුන් 10 දෙනෙකුගේ කාය ශක්තිය එක සම්බයක කොට තියෙනවා. ගම්මේ යට කොට තියෙනවා. ගම්මේ ඇතුන් 10 දෙනෙකුට සමාන කාය ශක්තිය එක සම්බයක කොට තියෙනවා. සම්මයන් 10 දෙනෙකුට සමාන කාශ්‍යපය දෙකින්දලට උඩ තියෙනවා. පොළොවේ ඇස්කෝල එකින් එකට 10 ගුණයක ගැලෙනවා අන්තිමට ශබ්දන්තයට. ශබ්දන්තයට අත ආහතු යන්න පුළුවන් 80 ලක්ෂ ගණන් උසයකේ දේහයක් හොත තියෙනවා. හැද්දල් වලින් ප්‍රශ්නෙ දෙන විදිහේ පුදුම ආනුභාවයක් ශබ්දන්තයට කොටතියි. සද්ධාන්තයෙන් ධාර්මයේ සමාන කාලයය ලෝකනා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පිටිපත් වෙනවා. මත්තම පුරුෂයන් වේවා කියන දැනුව මත්තම පුරුෂයන් කෝටි 10000කට සමානයි එකම සර්වඥන් වහන්සේ දෙපාය ගන්නවා. කාලවත් කියන්නේ පළවෙනි පරිච්ඡේදයේ ඇතිවෙන අතුන් වේවා කියන දැනුව කෝටි 10000කට සමානයි. වැදුම් පුරුෂයන් වාගේ කෝටි 10000කට සමාන සතාවකයන් වහන්සේගේ ශාරීරියේ ශරීරයේ දෙකක් නෙපාගල්. උනාත්තේ වාත දාපයේදී යාපී මෙද්දේ කීප දක්වන වේලාවේ වම් පායේ මාපතැන්නේට දුන්න කඩ කරගෙන දුනුකේ ගස්න කොට මහ පොළොව කම්පා වුණා කියේ. උනාත්තේ උත්සාහගෙන පොළොවට පාපාරක් දුන්නොත් මේ මහ පොළොව කම්පා වෙනවා. පුරාණ නිමිති කියනවා නම් මහා පොළව ධනකම යොදලු 240,000 ගණක වටා ප්‍රමාණය 710,353 වටා ප්‍රමාණය මෙතන නිසාද වටා ප්‍රමාණය මේ මහා පෘථිවිය කම්පා කරන තරමට සලවන්න පුළුවන් තරමට ඒ තථාගතයන් වහන්සේගේ පාරාදී දීලා තිබුණා. මෙතෙක් වැදගත් කාරණයක් සිහිපත් වෙනවා. බෝසතාණන් වහන්සේ වයස 16දී බුදු කලදීනේ ඒ මෞර්ය මංගල්‍ය විවාහ මංගල්‍ය ඇතු අවස්ථාවේදී යසෝදරා දේවියගේ පැත්තේ නෑනෝ කියා හිටියේ කිසිම සිහිපත් නොදන්නුනේ කාඩු කුමාරයා යුද්ධයක් ඇති වුණාම කොහොමද ආරක්ෂාවන් ජයගන්නේ කියලා. ඒක තුන්වහසේ දින හතක් ඇතුළත සීප ජාතියකට පොරොන්දු වුණා. සැබවින්ම මනුස්ස ලෝකයේ කිසිම නුඹුතු නැතිවෙරෝ සීපයන් ජාතියකට උන්වහසේ සමත් වුණා. සමහර මහායාන ග්‍රන්ථවල බුද්ධ චරිතය හඳුන්වනවා සර්ව මිත්‍රයියා ගුරුවරේ බෝසත් කුමාරයන් වහන්සේ අධ්‍යාපනය දුන්නා කියලා. බුදු දහමාවේදී බෝසතාණන් වහන්සේට අයන්න යන්න කියන කිසිම ගුරුවරයෙක් අවශ්‍ය නැහැ. උනාගේ මෝරා පිටදෙන්නේ නෙළුම් මනක්වාගේ ප්‍රඥාවේ පරිපූර්ණයි. දීර්ඝ සංචාරයේ වැදෝ ප්‍රඥා පාරමයේ දෙනේ උනාගේ අසවාදේ දැනගත් ආදී කියන්නේ කියන්න දැනදුන උනාගේ පස්තුම භාවයේ උත්පත්ති ලැබෙන්නේ එනිසා තමයි උන්වහන්සේ හඳුන්වන්නේ අච්චාර්ය පුජ්‍යලේදී අසල පුජ්‍යලේදී අද්විතීය පුජ්‍යලේදී ඒක නිසා ඒ සර්ව මිත්‍රයා ආචාර්යවරයෙක් ගැන්වන නෑනේ මස්බේජයක් ඇතුවන්නේ නෑනේ ඒ නිසා ඒක අධ්‍යාහාර කරගත්ත අදහසක් කියන්න කරන්න පුළුවන්. ඒකට බුද්ධතානන් වහන්සේ වාග් දාපේදී මෙතරම් පාඨකයක් දෙන්නේ ලෝකුර බුදුරණකොට මධ්‍යම වාදුන්වහන්සේ වාද 35යි නියම කාය බලය ඇති කාලේ බලදකේ ඒ කාලේ උන්වහන්සේට මේකා මධ්‍යම පුරුෂයන් වශයෙන් කෝටි දත්තාකර සමාන ආකාර්ත්‍යයක් තිබුණා කියලක ස්ථීර වාක්‍යයෙන් පිළිගන්න තියෙනවා. ඥාන බල 10ක් මේ තථාගතයන් වහන්සේට බුදු වියද දෙන්නේ. ඒ වෙනුවට ඥාන බල 10යි ථානථානං විපාකයච මග්ගං සම්බක්ඛගාමිනං නානාධාතුතෝ ලෝකමදි මුත්තිං පාලිනං ධානාති ඉන්ද්‍රියානන්ත පරෝ පරියතං ධානාති සංකිලේසාදී ඥානං විඤ්ඤාස්තයං තථා මේ සංග්‍රහ ගාථා දෙකින් කියනවා දස බල ඥානයන් පිළිබඳ නම් දෙක. ථානාථාන කෞතමි ඥානයි. පරමේකාක ඥානයි. සර්වත්‍ර ගාමිනී ප්‍රතිපදා ඥානයි. අනේක ධාතු නාම ධාතුනෝ ඥානයි. නාගාදී මුත්තිකතා ඥානයි. ඉන්ද්‍රය පරෝපරිය ඥානයි. ඥානාදී පිළිබඳ සංකේත බෝධාන දණ්ඩා ඥානයි. පූර්වේ නිවාස ඥානය, දිව්‍ය චක්ෂුලේ ඥානය සහ ආත්මවත්ය කර ඥානය. මේ ඥාන දහයෙන් ආත්මවත්ය කර ඥානය ලෝකෝත්තරයි. අරිහත් මාර්ග ඥානයයි ආත්මවත්ය කර ඥානය කියයි. ඉතින් ඥාන ලෞකිකයි නම් පූර්වේ නිවාස ඥානය සහ දිව්‍ය චක්ෂුලේ ඥානය කියන දෙක රූපාවචරයේ චතුර්ථ ඥාන සම්පූර්ණයි. ඉතින් ඥාන අතුරේ ඉන්ද්‍රිය පරෝපකාරී ඥානය කිසිම සාහවක කෙනෙකුට නොලැබෙන අසාධාරණ ඥාන හයෙන් පළවෙනි ඥානය. මෙන්න මේ ඥාන හැර ඉතින් ඥාන සියල්ලම කාමාවචරයි. ඒ කියන්නේ කාමාවචර ඥාන සංත්‍රයෝත මහා ක්‍රියාවේ සැතේ ඒක තමයි මේ වෙන්නේ. ආනාපාන කෞසල්‍ය ඥාන, කර්මෝපාක ඥාන, සර්වඥාමිනී ප්‍රතිපදා ඥාන, අනේක ධාතු නානාධාතු ලෝක ඥාන, නානාදි මුත්‍තිකතා ඥාන, ඉන්ද්‍රිය පරෝපකාරී ඥාන, ඥානාදීන්ගේ සංකේත නිවදාන ඥාන වර්ග. මේ ඥාන හතර කාමවචර මාත්‍යාසීත්වල හතරයි. නමුත් මේ සඳහා කිසිම ශ්‍රාවකයන් අවශ්‍ය කෙනෙකුගේ අභිනීසාර ප්‍රාර්ථනා නැහැ. අසේ බුදු කෙනෙකුන් වහන්සේගේ වාක්‍ය මේ දස බල ඥාන ලෝකරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අභිඥාන සංකප්පිය මුතුන්පත් උඥානයි. යම්කි ශ්‍රාවකයන් වහන්සේ නමකට කූර්මයේ නිවාස ඥාන දීර්ඝයි සක්ෂර දේඥාන ආදී දැනෙන. නමුත් ඒ ශ්‍රාවකයන්ගේ ඥානයන් ගැන සර්තන්දනේ කිරීමේදී ලෝකරා බුදුරජාණන් වහන්සේගේ ඥානය මහපලවට අහසනේ අහසට මහපලව වේවි අසාමාන්‍යයි. මෙන්න මේ දසබල ඥානයේ හතරවෙනි ඥානයේ තමයි අනේක ධාතු නානාධාතු ලෝක ඥානයේ කියන දුන්නා. ඒකෝට අනේක ධාතු නානාධාතු ලෝක ඥානයෙන් විශේෂ බුද්ධ ගුණයක් හඳුන්වනවා. නාරාගේ බුදු ගුණ අතරේ ලෝක විදු ගුණයක් මේ අනේක ධාතු නානාධාතු ලෝක ඥානයේ සම්බන්ධයි. විශේෂයෙන්ම ලෝක ධාතුවේ අනුකේ උපදේශයක් නැතුව සියලු ධර්මයන් දාපද හතරකට යොමු කොට ආબોධ කරගන්නේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. ඒ දාපද හතර නමේ හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ලෝකේ දුුණයට මේ චතුරාර්ය සත්‍යනේ සම්බන්ධයි. ලෝකය ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝ පායි මේ චතුරාර්ය සත්‍ය. ඒකත් මේ ලෝකයේ ගැන අපි කියන්නේ මේ ජීවත් මේක අභ්‍යන්තරයේ දැකගත බුදුමාහාර කරුණා රාජ්‍යයක් නපුත්‍ර ගන්න තියෙනවා. මේ නාම සමනින් අපි පරිමුස්වාදයක් දීකර කරන්නයි මේ සූදානම. විලක් ලෝකදා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ රැඳෙන අවස්ථාවක රාත්‍රී මැදේ යාමේ ආවා රෝහිතාට කිය අධිපති. මේ රෝහිතාට දීපොත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා තමන් රැක්ක කියනවා. ස්වාමීනි මම මේ පෙර භවයේ අර දෙවිසි විස්තර ආවශ ඇති අවිඥානාගේ තාපසිකෙක් මරු. අවු විශ්වයේදී මම අවිඥානාගේ උනා. බඩගත තව දන් දුනා. අවු සීගාතිය ඒ අවිඥාවන් මාපියෝදේ ගත්තා. සාමී මට ඒ කාලේ ලොකු ඕනෑකමක් ඇති වුණා. ඒ ලෝක ධාතුන් කෙරවර සොයන්න. ලෝක ධාතුන්ගේ කෙරවර සොයන්න මට අවශ්‍ය වුණා. ඒ කාලේදී අවිඥාලාගේ දානන්න කුසල් දෙකින් අවිඥා ලබා සිටි දැයි මම ලෝක ධාතු ගණන් කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එක ලෝක ධාතුක එක කියලා ඊළඟ ලෝක ධාතු අනිත් කියලාක් කියනින් මම ඉද්දි බලෙන් ගමු. ජීවර මාර්ග වන තරමදී මේ එක ලෝක ධාතු ගන්නවා. ආහාර ගන්න වෙලාව, වතුර නාන වෙලාව, ශරීර කෘත්‍ය කටයුතු වෙලාව හැර අවුරුදු 100ක් මම ලෝක ධාතු ගන්නවා. නමෝ ස්වාමීන් ලෝක ධාතුන්ගේ කෙරවර මම දැක ගන්න බැරිව මම අවුරුදු 120කදී අතරකදී අන්තරාගුණ හිතුණ මේ වාක්‍යයක් තියෙනවා. මතෝක දැනගන්න භාගතුන් වහන්සේ වත් මේ ලෝක ධාතුවේ කෙරවර දැකගත්තා කියන එක. ඒකත් ලෝකුරා බුද්ධජාණන් වහන්සේ තම ලග්න අපි ඉස්සරහ. ඒ කියන්නේ බම්යක් පමණව, සංඥාවක් සහිතව, නරකක් සහිතව මේ ආත්මභාවයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝ පායක් වන පළවෙනි. කියන්නේ කුණාජේ කෝරලදු. ඒ වගේම සාගමණය හෝ දීර්ඝමණය හෝ ලෝකයේ කෙලවරට යාර නැති රක්ඛාගමණය මේක යාවෙතේ. ලෝකාවතේ නොදැක අවදාපවත් දුක් කෙලවර කිරීමක් දවන්නේ නැත කියන පහදාදු. අමතාවදා දේශනාවේ සම්බන්ධ ගාථා දෙක. තස්මා අවේ ලෝක විදු සුමේදෝ ලෝක විදු උ සුමේද උ ලෝකන්ත උ ලෝකේ කෙල කෙලවරට ගියාරෝ ලෝක නෝමින් දරගතාවු සර්වඥයන් වහන්සේ ලෝකාන්තයෙන් මෙලමින් ආවෝද කොටගෙන නාමයෙන් සිටියේ ලෝක විනන් කරත් මේ ලෝකේවත් පරලෝකේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත ගමනේ නපත්තම්බෝ ලෝකසන්තෝ බුදාතන ලෝකාන්තේ පාගමනින් හෝ අවිද්‍යා ගමනේ කිසි කාලයක් මෙයා ඇති නච අපාත ලෝකන්තං දුක්ඛ අත්‍ය සමෝචන ලෝකාන්තයෙන් නොතමින දුක නිවීමක්ද නැත්තේ නොයේ මේ දෙදෙනේ කිපිතේ මෙතන කලාව වෙනවා ඉමසු මෙවාවසෝ හලේ බලේ සතරෙන්නේ සම්මතේ ඉමසු මෙවාවසෝ ඥානවත්ේ හලේ බලේ සතරෙන්නේ සම්මතේ ලෝකන්තේ ප්‍රඥාතේ දුක සමුදයන් දුක නිරෝධයන්තේ දුක නිරෝධ උපායන්තේ අරතුනි බමයක් පමණ වූ මනස සහිත සංවේදියාවක් සහිත මෙය ආත්මභාවයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායයක් මම පනවනවා එන්නුල් ආචාරයේ දේශනා ඉතලෙන්නේ භාගතුන් වහන්සේ විහිපත් ප්‍රාදාන ලෝකයේ උගන්ත රූපපාදානස්කන්ධය වේදනෝපාදානස්කන්ධය සංඤ්ඤෝපාදානස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධය කියන පංචෝපාදානස්කන්ධය මේ පංචෝපාදානස්කන්ධ ලෝකයේ සංවත්යන් වහන්සේ ඉදිරිපත් කොට වදාළ ලෝක ඒ ලෝක ස්වභාවයෙන් ඇතිවෙන තේරවා ලෝක සමුදේන ඒ දැනුම් කරන කුෂ්ණ ලෝක නිරෝධය නම් කුෂ්ණා නිරෝධය ලෝක නිරෝධ උපාය නම් ආධ්‍යාත්මික සංකල්පානීය භාවනාවකින් රැදී යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය මේ පද හතරට මුතුන් ලෝකධාතුන් වාසේ අකුල්ලාගත සම්පින්නේ කොටක් මේදී මේ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකයේ ලෝකධාතය හේතුන් වාසේ සෝදලයි දෙවියන් ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම ආපියාක පිටකතරයේ දැනගත්තට ගන්න ලැබෙනවා. පරිසම්මදානංග පාරියේ ඥාන කතා කොටසේ ඉන්ද්‍රිය පරෝපරේ ඥාන ආඥානසේ ඥාන විස්තරයේදී මේ ලෝකේ ඥාන විසිරුව පහදා දෙලා තියෙනවා. ඒකෝ ලෝකෝ සබ්බේ සත්ත ආහාරතිතික දේ ලෝකා නාම රූපයි තයෝ ලෝකා පිස්සෝ වේදෙන සත්තාරෝ ලෝකා සත්තාරෝ ආහාර පංච ලෝකා පංච උපාදාන ස්කන්ධ ඡය ලෝකා ඡය අධ්‍යාතිකානි ආයතන සත්ත ලෝකා සත්ත විඥාන කේතිය අර්ථ ලෝකා අර්ථ ලෝක ධර්ම නව ලෝකා නව සත්තාවාස දස ලෝකා දසායතනයි ද්වාදස ලෝකා ද්වාදසායතනයි අටවස ලෝකා අටවස භාග්‍ය මේ උන්වහන්සේ වහදා දුන්න ලෝක සත්‍යය. මේකෙන් කියන්නේ සංස්කාර ලෝකය. ලෝකේ කොටස් නවයේ දෙදෙනා. සංස්කාර ලෝක, සත්‍ය ලෝක සහ අවකාශ ලෝක කියලා දුන්නා. ඒ වගේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා දුන්නා. ඒ වගේම සංඥා ලෝක, අසංඥා ලෝක, නීව සංඥා, නාසංඥා ලෝක කියලා දුන්නා. ඒක ලෝකාන ලෝකේ චතුෝකාන ලෝකේ පංචෝකාන ලෝකේ ලතු මේ දෙතේ ලෝක විද ආකාරයෙන් බෙදෙනති නමුත් ඔය පදාකරට කියන්නේ කාටේන ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධ උපාය ඉතින් මේ බෝධාගමයේ ජීවිතය මේ කතා වහගෙන ඉන්නකොට ඔව් අවුරුදු 100ක් සියා විමසා සියා ගන්න බැරි වුණ ලෝකාන්තේ දැකගත්තා ඒ කියන්නේ මේ බබයක් පමණ වූ මනසක් ඇයිද පරිණාමයක් ඇයිද ආත්මභාවයේ තුන ලෝකයේ කෙරවර දැකලා මේ යකලේ ලෝකයේ කෙරෙන ලෝක සමුදයක් දැකගත්ත ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් දැකගත්ත ඔහු කලමේ මේ සෝවාන් මාර්ගයේ ඒ ආර්ය සත්‍ය අතට ආගෝද කරගෙන ආත්ම හතකට සංකාරයේ දෙක කරගෙන අමාවහ නිරේතපත් වෙනවා දැන් මේකට අපි සලකා බලමු මේ පාරිවාක්‍යයේ ප්‍රකාශ වන ලෝක ධර්ම මොනවද කියන්නේ ඒකෝ ලෝකෝ සම්මේ කත්තා ආහාර කිතා එක ලෝකයක් කියනවා සියලු සත්ත්වෝ ආහාරයෙන් ජීවත් වෙනවා කත්තා නම් මේ දෙත්තේ ආහාර භූතානම් වා කත්තානම් කිතියා සම්බෙලේදී නම් අනුදහ උපන් තත්ත්වයන්ගේ ජීවත් වීමට හා උපදීන සිත්න තත්ත්වයන්ට අනුග්‍රහ අපේ ආහාර හතරක් තියෙනවා. එහෙම නැත්නම් සබේකාරෝ ආහාර පස්සෝ දතියෝ මනස සංජේතන විඥානන් තත්ත්වයන් මනස සංජේතන තත්ත්වය විඥානන් තත්ත්වය. ඒ කියන්නේ සබේකාරෝ ආහාර. සබේකාර ආහාරය කියන්නේ අනුභවකරණය. අනුභවකන දෙයක් අනුභවකදී ජීවත් වෙනවා සත්‍යෝ කොටා. ඒ වගේම ඒකද කියනවා රූපාහාර කියලා. හස්සෝ දුතියෝ මනෝ සංජේතන සතිය විඥාන සතිය. දිව්‍ය ආහාර ස්පර්ශය, ඉන්ද්‍රිය ආහාරය, චේතනාව හතර වෙනි ආහාරය ආහාරේ විඥාන. ඒව අරූපී ආහාර එතකොට මේ මුනි සඳහන් කළ නව මහා භවයේ පංචවපාදානස්කන්ධ ලෝකයේ දැතුනතර නව මහා භවයේ මේ ආහාර හතර ඒ භවයන් අනුරූපෝ කියේ. ඊළඟට දේකෝ කාමන්ති රූපයි නාමයන් රූපියා කියන ලෝක දෙකක් තියෙනවා. කාය වගෝකාතිස්සෝ වේදනා සත් වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා කියා වේදනා තුන ලෝක තුන. සත්තාරෝ වේදනා සත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් ඇති හඳුනේ. පංච ලෝක පංච ප්‍රාණ ස්කන්ධා මුලින් සඳහන් කළ පංච ප්‍රාණ ස්කන්ධයේ ලෝක පහ. සේ ලෝකාදී අධ්‍යාත්මිකා න්‍යායදලානි චක්කුසෝත ධාන ජීවනා කාය බලයෙන් ආධ්‍යාත්මික ආයතන අයත් ලෝකමය. සත්ත්ව ලෝකා සත්ත්ව විඥාන රැකියෝ. විඥාන රැකී මතක් කියනවා ඒක ලෝක හතක් මොනවද විඥාන රැකී හත. නානත් කාය නානත් සංයී නානත් කාය ඒකත් සංයී ඒකත් කාය නානත් සංයී ඒකත් කාය ඒකත් සංයී කිය හතරයි. ආකාසානල්චායතන විඥානල්චායතන අකුඤ්ඤාඥාතන කියන තුනයි හතක්. අට ලෝක ධම්ම. අට ලෝක ධම්ම ලෝක ආකාරය. නව ලෝක නම් සත්තාවාස. සත්තාවාස නවයක් කියනවා එක ලෝක නවයක්. අර විඥානල්චිති හත කියන්නේ දැක්ක මේ සත්තාවාස නවයක මේක සම්බන්ධ නිසා විඥාන කෙතේ හතට දෙකක් එකතු වෙන්නේ සත්තාවාස නමයේ. දැන් අපි බලමුද මේ සත්තාවාස නමයේ. නානත් කාය නානත් සංයේ කියන්නේ රූප කාය වශයෙන් විවිධ ආකාරයි, පරිසන්දි විඥාන වශයෙන් විවිධ ආකාරයි. ඒ තමයි මනස ලෝකය හා දිව ලෝකය. මනස ලෝකය දිව ලෝකයයි රූපකය එක ආකාරය විද ආකාරයි. හරිසන්දි විඥාන මෙතන කියනවා නම. සුගති අවියක පරිසන්දිය උපේක්ෂාසගත සංකේලිත සිටගෙන පරිසන්දිත. ඊළඟට ද්වේෂක පරිසන්දි හතරයි, ද්වේෂක පරිසන්දි හතරයි නම. මේ කාම සුගති භූමියේ පරිසන්දි සංඥා නමයි. ඒචා රූපකය වශයෙන් නානත්තය පරිසන්දි විඥාන වශයෙන් නානත්ත සංයි. නානත්ත කාය ඒකත් සංයේ කියන්නේ සතර ආකාය හා ප්‍රථම ආකාර දුහිතයි. සතර ආකායේ නරකය, තීසං ආකාය, තේත ආකාය, අසුර ආකාය කියන අපාය හතරේම රූපකය විවිධ ආකාරයි. එක්තැන රූපකය කිසිය කොට නැහැ. නමුත් උන්ගේ ප්‍රතිසන්දි විඥාන සංඥාව එක හා සමානයි. එකස එකලස සංඥාන මාපසේ චේතනාවෙන් පරිසන්දි දෙන සිට එක ආකාරන සිත. උපේක්ෂාසාර තපසේ විපාක උපේක්ෂාසාරද සංකීර්ණ සිත යන්නේ සිත පින්තනාවේ සතර ආපායේ පරිසන්දි. ඒසාවගේ පරිසන්දි සංඥාව එකයි. ඒසා නාමත් පායේ ඒකත් සංයි. ඒකේක විඥානක් කියන සත්‍යවාසය. ඒකත් කායේ නාමත් සංයි කියන්නේ දෙති අධ්‍යාන භූමියයි. දැන් ප්‍රථම අධ්‍යාන තලයේ කියන බ්‍රහ්මපාරිසද්ද බ්‍රහ්ම පුරවේද මහා බ්‍රහ්ම තුනේ දෙති අධ්‍යාන තලයේ කියන්නේ පරිත්‍රාග සපමානාග ආගස මේ බවතල තුන එක තලයක පිහිටින්දෙන් එන්න දෙති අධ්‍යාන තලයේ කියන්නේ ඒ දෙති අධ්‍යාන තලයේ පටිසන්ධි විඤ්ඤාණ දෙකක් තියෙනවා. එකක් විචාර ප්‍රීති සුඛේකාග්‍රතා සහිත දෙති අධ්‍යාන විපාකසෙ. අනික විචාර විචාර ප්‍රචාර දෙකම නැති ප්‍රීති සුඛේකාග්‍රතා සහිත දෙති අධ්‍යාන විපාකසෙ. විචාර ප්‍රීති සුඛේකාග්‍රතා කියන ඥානව හතරේ විපාකයක් කියනොත් මේ සුඛේ කාර්යතරණයද ඥානංග තුනකින් යුක්ත සිතක් තියෙන පරිසංසිත. එනිසා පරිසංසිත හිඳ ආකාරයයි. නම රූපකායක ආසමයි. දෙති අධ්‍යානතලයේ ප්‍රඥානේ රූපකායක ආසමයි පටිසන්ධි විඥාන දෙකයි. දෙයලා. එනිසා ඒකත් කාය නාමක සංසිත. ඒකත් කාය ඒකත් සංසිත කියන්නේ ත්‍රි අධ්‍යානතලයේ චතුර්ථ අධ්‍යානතලයේ සුද්ධාවාස ත්‍ෘත්‍ය ඥානතලයේ කියන්නේ භූමි තුනක් තියෙනවා. එයි අර මුනි සල අර්ථය සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානාංග දෙකකින් යුක්ත වූ ත්‍ෘත්‍ය ඥාන විපාකේ සමන ඉන්නත් රූපකය දෙක ආසනවා. මෙයාපලේ කියන චතුර්ථ ඥාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන පරිසන්ධි විඥාන එකයි රූපකය දෙක ආසනවා. සුද්ධාවාස පහේවත් දෙනවා. අසලෙකදී ඇයි සත්තාවාස වශයෙන් ගන්නම කසන්න තලයේ ගැනෙනවා විඥානක් කියන හිතසන් තලයේ ගැනෙන්නේ විඥානයක් තියෙනවා. අනිත් තුන් ආකාසාන විචාරදී විඥාන විචාරදී ආකුචඤ්ඤයන් මේකෙන් තුනේ විඥානක් කියන ගැනෙනවා සත්තාවාසක් ගැනෙනවා. නමුත් භවඥයන් හඳුන්වන නේවකඤ්ඤා රාසඤ්ඤාකණය විඥානක් කියන්නේ නැත්තේ සත්තාවාස ගැනීම බැරි. දැන් මේ සත්ත්ව විඥානයක් දෙති ලෝක ධාතු හත නව සත්තාවාද ලෝක ධාතු නම දස ලෝක දස ආයතනයි. ඒ කියන්නේ රූප ආයතන වර්ග කියනවා 10ක්. සක්කු සෝත ධාන ජීවා කාය සාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ආදී 10ක්. මේ 10ට කියනවා ලෝක 10යි. ධාතු ලෝක ධාතු ආයතනයි. මේ 10ට මන ආයතනයේ ධර්ම ආයතනයේ කෙරෙන්නේ ලෝක ධාතු 12ක්. අටවස ලෝක ආකාරස පාතිය. හතර ධාතු ලෝක ධාතක. චතු ධාතු සෝධ ධාතු ධාන ධාතු ජීවා ධාතු කාය ධාතු කියලා පහයි. රූප ධාතු ඡන්ද ධාතු ගන්ධ ධාතු රස ධාතු පොට්ටබ්බ ධාතු කියලා පහයි 10යි. චක්කු විඤ්ඤාණ ධාතු සෝත විඤ්ඤාණ ධාතු ධාන විඤ්ඤාණ ධාතු ජීවා විඤ්ඤාණ ධාතු කාය විඤ්ඤාණ ධාතු කියලා පහයි 15යි. මනෝ ධාතු මනෝ විඤ්ඤාණ ධාතු ධම්ම ධාතු කියලා 3යි 18යි. ඒකත් මේ කියන්නේ 10ක ලෝක 10. හැබැයි මෙතනදී දෙකකට ගන්න එකක් කියන්නේ ආයතන 12 ධර්මාතනෙට නිර්වාණයක් ඇතුළත්. ඒක ලෝක ධාතුවට අයත් නැහැ. ධාතු 18දී ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත්. නම ලෝක ධාතු සංඛ්‍යාත් නැහැ. ඒක මේ කරන්නේ යෙදෙන්නේ නැසියල් සයිස්කාර. සත්ත්වෝකේ නමේ සඳුන්වන්නේ අපි ඒකකට භවාගයේ දක්වා පවත්නාමේ කුමේ දිස්සෙත් කලේ සහ අනන්ත පරිමාණ ලෝක දාසුනේ ඉන්නේ. අපාදිත, විපාදක, චතුස්පාදක, බහුපාදක, රූපී, අරූපී, සංයී, අසංයී, නේසංයී, නාසංයී, ආදී වශයෙන් හඳුන්වන ආත්මව කර්යාපන්න සියල්ලන්ට කියනවා සත්ත්වෝ. ඒ අල්ප රජස්ක මහ රජස්ක තීන්ද්‍රිය විතින්ද්‍රිය ස්වාකාල ස්වාකාල ශ්‍රේණියාවේ විඤ්ඤාතේ ධම්මේ අකාංගේ මේ ආදී නම් වල ලෞතර බුදුරජාණන් වහන්සේ දේ කොට අවබෝධ කරගන්නවා. ඒ සත්‍ය ලෝකේ අවකාශ ලෝකේ නම් මේ සයස්කාර ලෝකේට ආ සත්‍ය ලෝකයට වාසත්තාල සඳහා මේක වෙන ප්‍රදේශය. සතර ආපාය පරිස ලෝක දිව ලෝක ධම්ම ලෝක අරෝධි මේවා අවකාශ ලෝක හැටේ හඳුන්වනවා. ප්‍රයෝගයෙන් කාම ලෝක කියවහම අවීචේ පටන් අරමිත වසරක් දක්වා භූමිය කොළා. රූප ලෝකයේ කියවහම රූප භවයේ කියවහම ලක්ෂ පාර්ශ්වයේ පටන් පතනිතා දක්වා භූමිය 16. අරුත් භූමි සිවරමන පොළොවේ සිවරම ආකාශානංචාදීනේ නැත්නම් භවාවේ දක්වා භූමියට. ඒ වගේම සංඥා ලෝක සිවරම අසංජතලේ හැර අසංජතලියක් නේව සංඥා නාසංඥාත් නැත්නම් ඉතිරි භූමියේ 29 සංඥා ලෝක. අසංජතලේ අසංඥා ලෝක. නේව සංඥා නාසංඥාත් නැතවය එල්ල නේව සංඥා නාසංඥාත්. ප්‍රජෙත සංඥා වශයෙන් ඊළඟට ගෝකාර කියන්නේ ස්කන්ධ. එක ස්කන්ධයක් ඇති ලෝක, ස්කන්ධ හතරක් ඇති ලෝක, ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක ගෝකාර, චතුගෝකාර, පංචෝකාර. ඒක ගෝකාර කියන්නේ අසංයතන. චතුගෝකාර කියන්නේ අරූප භව හතර. පංචෝකාර කියන්නේ ඒ පහ අරුණාම ඉතිරි 26ක් වූ. මෙන්න මේ සියල්ල ලෝක, සංස්කාර ලෝක, සත්‍ය ලෝක, අවකාශ ලෝක. මේවා ලෝක ස්වභාව, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධ උපාය කියන සතර ආකාරයෙන් තේ ලෝකුණා සම්මා සම්බුද්ධජානන පංචයේ අත් ආකාරයෙන් දැක්වတာ. ඒකයි මෙතන සඳහන්ුනේ මේ රස බල ඥාන සූත්‍ර පාඩයේ අනේක ධාතු නාන ධාතු ලෝක යථා භූතං කජාන. අනේක ධාතු ලෝකයේ නාන ධාතු ලෝකයේ අත් ආකාරයෙන් අවබෝධ කරගන්න. ඒක දසබල ඥානෙ දුක. ඒ ආපෝදේ නිසා ඒ තථාගතයන් වහන්සේ ආසබල් කාගල් ප්‍රතිජාන. ආසබ කියන්නේ අති ශ්‍රේෂ්ඨස්ථානයි. අති ශ්‍රේෂ්ඨස්ථානයේ නරසර්වඥතා ඥානෙ දෝතුර බුදුදාන උවාසේ ප්‍රකාශ කරනවා. ධම්මචක්ක දේශනාවේදී සමන්වාසේ දෝතුර බුදුන්වහන්සේ කියලා ප්‍රකාශ කරනවට මහසුලෝකම් පායි. ගෝතම සූත්‍රයේදී තුන් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිත්‍යා කරනකොට පොළොව තුන් වාරයක් සම්පාවු. කාලකාරාම සූත්‍රයේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිත්‍යා කළා පස් වාරයක් මහ පොළොව සම්පාවු. ධම්මජාල සූත්‍රයේදී 62 වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා 62 වාරයක් මේ මහ පොළොව සම්පාවු. මේ පොළොව සම්පාවන දෙයක් සමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා බුදුනා ආදී මේක ප්‍රකාශ කළේ. ඒ ප්‍රකාශ කරන්නේ මේ දසබල ඥානයේ හේතුව. පරිසාර සීලවන්තයන් ළඟදී කියන්නේ අට පිළිසෙ සීලනාද කරලා. මනුෂ්‍ය ලෝකයේ පිළිස හතරක් තියෙනවා. ශාත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රවණ. ඒ වගේම තාවකීස මාල් කාමී කාතුමාරාලික තාවකීස මාල් දකි. මේ විදිහට දිවගමන ලෝකවල පරිපිරිස් හතරක් තියෙනවා. මේ අත පිළිසෙදී සීයනාදා නන්දති සිංහනාද පවත්වන. සීයනාද කියන්නේ සිංහයා වගේ නාද පෙරවන් නෙමෙයි. නාද අභිතන ධම්ම දේශනා කරනවා. ඒක සිංහනාද ශ්‍රේෂ්ඨනාමයි. ධම්මචක්කම් පවත්වන්නේ කියන්නේ ලෝක ධාතුවේ ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවමාන බ්‍රාහ්මණ කිසි කෙනෙකුට පවත් ගන්න දැරියෝ ආපස්සට පෙරවන්න දැරිය ශක්තියක් තියෙනවා. ඒක තමයි ධර්මයේ සුභිස්සක් කියන ධර්මයක්. ධර්මයේ සුභිස්සක් කියන ධර්මයක් ත්‍ක්කය තමයි ප්‍රතිශක්තිය කියන්නේ. දුක්ඛ සත්‍ය සම්බන්ධ ධර්මයේ 12ක්, සමුදය සත්‍ය සම්බන්ධ 3ක්, නිරෝධ සත්‍ය 1ක්, මාර්ග සත්‍ය 8ක්. අද කාලේ බොහෝ දෙනේ භෝගයේ ධර්ම ත්‍ක්කය නිර්මාණය කරන්නේ ධර්මයේ 8ක්. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙමෙයි කරාදි 24ක් කියන ධර්ම චක්‍රයක් තමයි මෙතන බ්‍රහ්ම චක්‍රය කියලා හඳුන්වන්නේ. පුරාණ කාලයේ බුද්ධ ප්‍රතිමාවගේ වන්දනාමාන සඳහා නිරන් විස්තර බෞද්ධ භාවනා කළා කියන ධර්ම චක්‍රයේ පූජා ධාර්මයක් නැති. අශෝක ස්තම්භ වල තියෙන්නේ එන ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ කැටයම් වල තියෙන්නේ එන ධර්ම චක්‍රය. යෙන්නේ සිංහිසේ ආර ඇදේ කරාමි සිංහිසක් ඇත්තාවෝ චතුරාර්ය සත්‍ය දේශනේතල් දෙත්න දේශන වහරුචක් ඒක ප්‍රතිචාර සම්පවත්තේ හේලි පාත් කරනවා ඒතොන් ලෝකනා සම්මාතම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නාන ධාතු ලෝක ධන්න ඥානය නාතේ දේශේ නානාගේ බුදුගුණ අතර ලෝක වේ මේ කාපේ අනේක ආකාරයෙන් භාවනා කරන ගන්නෝනි පුස්කාරය. අනේක ආකාරයෙන් මේක භාවනා කරන්නේ. බුද්ධානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, ධම්මානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, සංඝානුස්සතියක් වශයෙන් කරවන්න පුළුවන්, එවැගේම උපසමානසතිය වශයෙන් අරවන්න පුළුවන්. එවැගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන් පටිච්චසමුප්පාද විදර්ශනා වශයෙන් අරවන්න පුළුවන්. නාන ආකාරයෙන් මේ ලෝකෙ දුගුණයේ භාවනා කරවන්න පුළුවන්. අපි සල්පාබල් අපේ මේ භව්‍යාකමන වූ මනසක් හිතව සංඥාවක් හිතව ස්කන්ධ පංචකයේ ඇතුළත කොහොමද දෙක ලගන්නේ? එතන ලෝක කියන වචනේ තියෙනවා වචන ආර්ථයක්. ලුච්ඡේදේ කියලා ධාතුවක් තියෙනවා. පාළි භාෂාවේ ලුච්ඡේදේ. මේ ලුච්ඡේදේ කියලා ධාතුවෙන් පරල උන්මුගේ මතකයේ නැති එද අප ආදේශනේ සම්විජයේ සම්දුණාම ලෝක කියලා පදයක් හැදේ. ඒ ලෝකයෙන් ධාතු වෙලි යන්නේ උර්ගියව හොයන. ඒසාර ලෝක කියලා පදයක් හැදේ. ඒකේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ පත්‍යයේහි සංකල්පයේ නිජ්ජේ කනුජ්ජේ ලෝකෝ. ඒක ප්‍රඥාන්‍ය සකස් වෙනව කැලණියක් දෙදෙනවා ඒසම් ලෝක නම් දෙන්නේ මේකේ නිර්වචනයවත් වචනාර්ථය හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා නැවත කැලණියක් දෙනාතේ ඒකම ලෝක එළු චේතේන චේතනාර්ථයෙන් දුදාතු එනිකන් ලෝක සම්දේ එළුම කැලණියක් දෙනවා යමක් කැලණියක් දෙනවා නම් ඒ සියලු ලෝක කොටින් මේකත් අනිත් ලක්ෂණේ නේ මේ ලෝක දාතේ සියල්ල කැලණියක් දෙනවා මොනවාද කරන්නේ දෙන්නේ ඉපාදකනේ පටන් සිටි බංග කියන අර්ථාවන්ගෙන් කරනවා දෙන්නේ මේ විසලාංග වල සියලුම සත්‍ය ආහාරයේ ජීවත් වෙනවා කියන ලෝකය එමනම් ඒ ලෝක ධාතුව සලයක් සලයක් පාසා කරනවා දෙන්නේ දේ ලෝකා නාමයේ රූපය ප්‍රත්‍යවදා ලෝක දෙක අනුවගේ කරනවා දෙන්නේ සලයක් පාසා නාමයේ රූපේ ප්‍රදා දහහක් ගුණයෙන් ගන්නවා දෙන්න. රූපයේ ඒ අනු නාම රාගයේ සලවාතෙන් 17 දහහක් ගන්නවා දෙන්න. මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ ආයතන හය ආහාර හතර එවාගෙල නිලංගස්සේ කියන්න අතලෝ දාම සත්තාවාස නාමේ රූප ආයතන 10යි දවල් ආයතන අතලෝ ධාතු මේ කොම යෙන්නේ නැති ගණ බලනකොට ලෝකයේ තයිති 89 කට කාටක 56 කට උපාටි විසුකුත් මේවා තමයි ලෝකය දැන් අපේ මේ ස්කන්ධ කුඩු ඇතුළත මේ සියල්ල එක් පාසියි ස්කන්ධ කුඩු ඇතුළත රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන පහෙන් මේ වශයෙන් ගතුතුයි යෙන්නේ නැති ගන්නකොට රූපය පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් කුඩා චිත්තක්ෂණ වාරයක් ගානේ එක දෙනවා බෙදෙනවා එක දෙනවා බෙදෙනවා මනාවතේ දක්වා මේක සිද්ධ වෙනවා කර්මයේ රූපයන්ගේ එකදීම බෙදීම අන්තිම ප්‍රතිච්ඡේදය දක්වා සිද්ධ වෙනවා විඤ්ඤාණය නම් ඒක සම්මත රූපයන්ගේ ඇතිවීම නැතිවීමේදී මුද්ද ඵලයේදී තියෙනවා සිද්ධ වෙනවා ඒකත් රූප සංකල්ප මේ රූප ස්කන්ධයගේ රූපලගයේ රූපපාදානස්කන්ධයේ නෙමෙති ලෝකයේ විරස්තියම දැක ගන්නට අපට මහා සතිපට්ඨානයේ සූත්‍රයේ අරණස්තර 14ක් ගන්නතියි. ඒක තමයි කාය අනුපස්සනා කියන්නේ. ඒකේම පරිසංදි චිත්තස්කන්ධයේ පටන් සෑම චිත්තස්කන්ධයක් ගානේ වේදනා උපාදානස්කන්ධය ඇතිවෙනවා නැතිවෙනවා මරණාතේ දක්වා අන්තිම චිත්තයේ දක්වා වේදනාව චිත්තඥාන පාසහර ගන්න. ඒක විපස්සනා කිරීමේ තමයි නව ආකාරයෙන් වේදනා උපස්සනා සතිපට්ඨානයේ දේශනා කරන්නේ. එවැදීම පරිසම්නි චිත්තඥේ පටන් මරණාතේ දක්වාම සෑම සිතක් ගානේ සංඥා ඡයසිකය තේනවා මේක සංඥාවක් ලෝකය සංඤූපාදානස්සන්න ලෝකය එහෙයි භාවනාවක ගැනීම සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා පරමස්ථාන පහක් දේශනා කළා කියලා. එවා කියන සංස්කාරෝපාදානස්කන්ධය කියන තැන ප්‍රධාන වශයෙන් තේරෙනවා. උපපත්‍යාචික පණව සස්කාරෝපාදානස්සන්දේ අයි. ඒකේ කල්යාවක් සංදය සස්කාරෝපාදානස්සන්දය දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නීවරණ දර්ශනාව, ස්කන්ධ දර්ශනාව, ආයතන දර්ශනාව, පොඥාන දර්ශනාව සහ ආයතන දර්ශනාව ගැන සම්මාන පස්සලව කර්මස්ථාන පහ දේශනා කරන්නේ. ඊළඟට විඤ්ඤාණ උපාදාන සංයය තමයි ලෞකිකයෙන් ලැබෙන එක් අසුදෙක. මේ එක් අසුමේක විඤ්ඤාණ උපාදාන සංයය. එය විපස්සනාට ගැනීම සඳහා ධාතය ආකාරයෙන් සිතාන් පතර සුඛාන් කර්මස්ථානෙ දේශනා කරනවා. මෙන්න ගෝත ධාතු අධ්‍යය නිදීනේ විස්තරය බාරයි. සිතෝලාගේ යටිති එක කර්මස්ථානයක් ගන්නවද? ඒ කල්ලාතාවයේ දුලෙන් කීත ගන්නාම ඉතේ ස්කන්ධ පහල මනෝ නාගෝධ කර ගැනීම භාවනා දීත අපට ආරෝපණය. මෙන්න මේ කල් අපි දැන් හදාගන්නෙ. අපි දැන් පළකාදාලයේ අපි හිතරේම පරිභව කරන මේ ඇස. හිතරම අපේ ප්‍රයෝජන ගන්න ඇස. ඒක ලෝකය. හැබැයි මේ සංස්කාර ලෝකයෙන් ගන්නකොට මේ දෙතුන් පාපයකට සම්බන්ධයි. ඒ කෝලෝ සබ්දේ කක්කා ආහාර චිතිකා කියනකම මේ අත තුළ ආහාර චිතික ලෝකෙදී නාම චිතිකා කියන ලෝකයේදී රූප ලෝකෙදී එයාගේ අත තුළ වේදනා තුළ උපේක්ෂා වේදනාවක් ගන්නදී එයාගේ කක්කාගේ ආහාර කියන තැන කලණේ කාල ආහාරය විතර අත තුළ අත් ගෝලයේ තියෙන විකලාවක්. රාගයලු, සංඛාහාර, බලව සංකේතන ආහාර, නිර්වාණ ආහාර කියලා දෙල මේ අතර සම්බන්ධව ගන්නතියි. අතෙන් ලැබෙනවා කප්පු කම්මස්සේ. ඒක ආහාර. ඒ ලැබෙනවා කප්පු කල්පස්සක සම්පස්සජා වලට රූප සංකේතනවා. ඒකත් නෝ. ඒක මනෝ සංකේතනවාට අපේ තාකක් උන්වාලයට ගන්න එකක් ලොකයි. ඒ වගේම සංපාදාන කරනවා කියන තැන ඇස කෙරෙහි රූප උපාදාන සම්පූර්ණයි. ඒ වගේම දැන් අධ්‍යාත්මික ආත්මය කියන ලෝක හයේ සංපායතන දෙක. සත් විඥානයක් කියෝ කියන තැන විඥානයක් දෙකේ සතෙන් මෙතන අත්පත් විඥානයක් හා සම්බන්ධ නූලක් සක්කු විඥාන වශයෙන් විඥානයක් කියතියක් තියෙනවා. දැන් පරිසං විඥාන වශයෙන් හතර විඥානයක් කියන්නේ මුලින් හඳුන්වාට ඒ සතු එකම විඥානයක් කියන සංකල්පයක් ගන්න. ඊළඟට අත් ලෝක ධර්මවා කියන තැන ඒ අතම අත හිතා පිළිදෙනවා. ඒක ලාභක් කියනවා ලාභක්. ඒක යතකත් අය සම්පේ. හිංගාවක් කොටස්තාවක් දෙනවා. සපක් දෙකක් දෙනවා සිද්ධ අතනෝධාවමයේ තියෙනවා නවකතාවක වශයෙන් අර විඥානයේ තිබුණ වාගේ චිත්ත සංකාරයේ සක්කු විඥානය අසතෝ වාසය කරනවා සත්‍යය ඇතේ වාසස්කාරයක් තියෙනවා ඒක සක්කාවාස ගණයේ තියෙන ලෝකය දසයතන විදේ තමයි සක්කාතෝ ලෝකය ධාතකාක විදේ කරක් තියෙනවා අටවක ධාතුව විදේ කරක් එහා කොච්චර කර්ම වලින් ලෝක ධර්මයන් බල තේරුම් ගන්න කියලා. ඉන්නේ දීඝාකාරයෙන් ලෝක සදානයක අපි නරණංවා ගන්නකොට ඒක රැතෙන්නේ විදස්නා භාවනාවේ ඵලයේ කියලා. නාම රූපයි කියන්නේ. ඊළඟට ඒ ඇත නිසා සලයක් සලයක් පාතා චිත්තජාති ගාමයන් අතුර නැතුනට දැක් ගන්න කියලා. දැන් ඇතින් මාතු පාසනා භාවනාවට දීසුනා නම් මුළු සරුවාදේම මේ ස්කන්ධ පහේම සංසෝතාගාන සම්මලේම නාම රූප සියල්ලම සල්ල ගන්න කියනවා. කල දේක උත්‍රාත්‍යම අල්ලගන්න කියනවා. ඒ වාගේ දෙලින් දෙලිකාතේ විවිධියල ආකාරයට අන්නේ නාමයෙන් අල්ලගන්න කියනවා. මේ මෙලෝකයේ ප්‍රඥාවක් දිවි දිවි යන යටි දසුනේ භාගාල පස්සනා ඥානයක් අල්ලගන්න කියනවා. ඉන්දියාව කියන භාෂාවකාන ගාන ආදීන නිර්භිත නිර්භිත කාලක පරිසංකාන පාසනා සංකාන්තේ කාර්යයේ සදාන පරම්පරාවන ඇතනෙ සිදුවෙන අපසවන්නේ මේක මේකනික මේ ලෝක භාෂ සියල්ලම අපට ලෝකරාජ දුරාණන් වහන්සේ තෝරගන්නේ දැකෙන්නේ විපස්සනා ඥාන සදවා ගැනීමේ මාතෘකාවයි මේ වාගේ විපස්සනා ඥාන වශයෙන් අදාළ ඉන්නේ ලෝකරාජ සම්මා සම්බුදුරජාණන් වහන්සේ හේ බුද්ධ ගුණයක් වශයෙන් අපි සාකච්ඡා කරනවා වර්ණන කරගන්න බුද්ධ ගුණ ආඥා කරන එල්ලක් ඇසිතේ සද්ධා ඉන්ද්‍රියක් සතුවා ඉන්ද්‍රියක් වර්ධනය කරගෙන ඉංගල් දුරුපස්සනා කරනවා අර මුලින් සදා අල්පල සෝන්තක ජී පුත්‍රයා අවුරුදු 100ක් ලෝකධාත ගණන් කරගෙන ඉන්නවා. සමයෙන් එක මාතාවු 100 තුන් ලැබුණා ලෝකධාත සලෝක සයා. නමුත් අපේ ලෝතුරා පුත්‍ර ජානන් වහන්සේ ගදාන. සාගමනේ ගිහිවත්, හිඳි ගමනේ ගිහිවත් ලෝකයේ සලෝක දකින්න හැදී. ලෝකේ නොදැක්ක, සේවර නොදැක්ක බුද්ධලෝක කීමක් වාන්නේ නැහැ. නමුත් මා කරනවා මේ බම්ලක් කරන වූ ශරීර කෝඩේ තුල මේ කියන්නේ නැත්නම් තොට පංචෝපාදානස්කන්ධ ලෝකයේ හැමෙත ලෝක වාසයෙන් ලෝක සමුදේ වාසයෙන් ලෝක නිරෝධ වාසයෙන් ලෝක නිරෝධෝපාන වාසයෙන් දැක ගන්නා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැක ගන්නා වෙනවා කියන කුණාසි තමයි තෝරන්නේ අවකාශ ලෝක ගැන කියන කොට කරුණ රාශියක් කියන්නේ දැන ඒ සඳහා අපි කාය ගන්නේ නැහැ. නමුත් ලෝක ධාතු කියන්නේ ඒ සාපලකද භූමි 21ක් සම්බන්ධව තියෙනවා. ඒ වගේ සත්වල කෝටි ලක්ෂයක සම්බන්ධයක් තියෙනවා. කෝටි ලක්ෂයක සම්බන්ධයක් තියෙනවා ආත්මය ක්ෂේත්‍රය කියන්නේ. බුදු දෝපුන් වහන්සේ මේ රත්න සූත්‍රාන්ත දේශනාව ගැන බුද්ධාඥාවන් කලක් මේ කෝටි ලක්ෂයක් සම්බන්ධයි. ඉන්ද්‍රාගයේ සත්‍ය සැකේ නැතෝ කියන එක නෙමෙයි. ඉන්ද්‍රාග කියන මේ කෝටි ලක්ෂය මැදින් තියෙන රෝග ධාතු එක විදිහේ කියන්නේ. සමාර ලෝක ධාතු විනාශයෙන් කියන්නේ සමාර ලෝක ධාතු විනාශු දී කියන්නේ සමාර ලෝක ධාතු සැරින් පවතී. මේක එක මණ්ඩලයක් එකවර සංසප්තයෙන්නේ කෝල් ලක්ෂයක් සංසප්තයෙන් කියනවා. මේ සංසප්තය කියන එක හේතුකුණේ නිර්මාණයක් නෙවෙයි. නමුත් ත්‍ර්ථයෙන් හටගත් දෙයක්. ත්‍ර්ථයෙන් හටගත් දෙයක් මේ භූමි පර්වත ආදී කියන ලෝකකා. ඒකෙනෙ කෙටිමින් මේ ලක්ෂණය තියෙනවා. ඒ කමුදා රෝපිතේ දැක්වෙන වර්ණාලි වෙනවා. බොහෝ දේ කරුවක් වෙනවන අකරුවක් සාස්ත්‍රවරු ලෝකයේ සර්ව මර්ගාමයේ දෙවියන් නිර්මාණයක් කියන්නේ මෙන්න මේ කර්තෘ නිර්මාණය. ලෝක ධාතුය කියනවා කාල පරිච්ඡේදය. ආයු කාලය, අර්ථ කාලය, අදාම කාලය සහ මහා කාලය. ආයු කාලය කියන්නේ එතරම් කාලයක් යන්නේ මිනිස්යාගේ පරමාංශය. කාලයක කවුරු අසංචේයකුත් කාලයක් තියෙනවා. තව කාලයකට ගහන දසවාර්ෂිකවත් යනවා. එන්දියේ ප්‍රඥා ආයුෂ් ප්‍රමාණය ආස්වාදය. බුදුරජාණන් වහන්සේ කාලයේ පරමාර්ථ සිය. දැන් කාලයේ පරමාර්ථ අවුරුදු 75යි. මේක ආස්වාදය. අනුකම්පාවෙන් කියන්නේ අතන්තේ ආවදසුක දසවාසයේක දහලා සත්වයාට කියනවා. මේක අල්පස්සයි. අයමත් අතන්තේ ගන්න ආවස වැඩිලා දසවාසයේක දහලා සත්වයාට කියනවා. මේක අල්පස්සයි. අන්තර කාලයේ අන්ත කාලයේ නුරාජ අන්තර කාලක විස්තර ග්‍රහණ තමයි එක අසත් කාලයක් කියන්නේ. මේ අසත් කාලය වාස්තවයෙන් සංඛ්‍යාකරණය දැරීමයි එක අසත් කාලය කියන්නේ. අන්ත කාලක විස්තර කියනවා සාතන් කාලය. දැන් අපි මේ ජීවත් වෙන්නේ හතර වෙනි අන්ත කාලය. මේ ධනවාදී කාලයේ තමයි ඉදිරි සංස්කෘතික 10ක් 15 වෙන්නේ. ඒ අන්තකාරක ප්‍රථම ඥාන සාලේදී ධර්මලෝක තුනක් එක්ක මේ සතර ආකාර මනස ලෝක දීන ලෝක ධර්මලෝක තුනක්. ඒක කාර්යවා හතක් වෙනවා කියලා දින්නේ හතේ මේකක්. වතේ විනාශන වල ධර්මලෝක හයක් වෙනවා කියන්නේ. අයම හතක් දින්නේ මත වතේ. දෙම වාර හතක් ඥාන සත හතර වෙනි වාරය විනාශවන්නේ සුලයි. ඒකත් මෙහෙමා කෙනෙක් නියම කරනවා. ලෝක සත්‍යයේ සංකල්ප වල ඥාමාදී මුල් කොට ඇති අපසල් නිස්සන්නයෙන් ලෝක සාධෝ දින්නේ මෙලදී. ලෝක සත්‍යයේ සංකල්ප වල ලෝකේ මුල් කොට ඇති අපසල් නිස්සන්නයෙන් ලෝකේ ගණේ වෙනවා. ලෝක සත්‍යයේ සංකල්ප වල මුල් ලෝකයන් අපසල් නිස්සන්නයෙන් සුලදේ ලෝක විලා. මේ ලෝක විනාශ වෙන්නේ යනවා අන්තකාලයේ විස්තර දිවි කරා විනාශ දෙවි පාපය ඒක හඳුන්වන්නේ සම්වර්ත අසංකල්ප. ඒක පොවත් ලක්ෂයක් ගන්නකොට මහා සමාන විනාශය. ඊළඟට විනාශ වී අතකාමාව විවාද පස්සේ පවතිනවා අන්තකාලක විස්තර දිවි කරා ඒක හඳුන්වන්නේ සම්වර්ත භායේ අසංකල්ප. ඊළඟට මේ ලෝකෙ නැතිව පටන් ගන්නවා අන්නේ කය තේමා උකා යෝකේ හැදේ පරාන්නව කාලය හඳුන්වන්නේ දිවත් අසම්පත කල්පය හැදේ පරාන්නව කාලය දිවත් කරවල සතරාපාගත සත්‍යෙට තොප්පෝ මොකසා කරලා විහාරාගා බබුලෝය සතරාපාගත සත්‍යයන් දන් අපරාපරිය යෙදෙනියේ කුසල කර්ය දිවිපස්සේ සුගතේ කියන්නේ විහාර වඩා බබුලෝය පරිශ ලෝකයා දිව ලෝකයා දේකාර භාගා මග්යස්කාරමා සියලුම සත්‍යෝ බමුණෝයා මේ දෙවිදු කර්මය ආකායික සත්‍යයන් පමණ හෝමි ලක්ෂණයක් සම්පන්න විහා පුකා කරලාදී අපානාරෝ සම්බන්ධය එරෝදී කලින් බමුණ උපන්දරෝ ආශ්‍රයෝන භක්තියෝ සම්බන්ධයි ඒ භක්තිය හිතක් පාල වෙනවා ජනකම් දිවිලෝක ගැතුම භක්ම ලෝක මනුෂ්‍ය ලෝක මේවා අපලෝ සුදයි ඒ වගේම ඒ බබම උපංගන්නේ භක්මජෝ ගත සංයෝජන ප්‍රහාණය කරනවා. ඕනම් භාගයේ සංයෝජනයක් ඔවුන්ගේ සංසාර වල කියන දැනුම පහකට අගෙයි. භක්ම ලෝකවල කල්පගණන සම්පත් තිබුණා මේක ඉදිරියේදී නැතිනම් ඉන්නේ කියන දුක්තර ආගමේ සපක් කල්පේ ගන්න අර භාවනා සංයෝජනේ. හෘද සංයෝජනේ මන අපිට සංයෝජනේ කරමේල සංඛාජි විචිතේකා කියලාද පරාමාර්ග සංයෝජන පහ ඉස්සක්වත් යදයි මේ ජීවි ලෝක මනස ලෝකයන් ප්‍රාර්ථනා කරනවා. එක්කෙනෙක් නෙමෙයි සංකේත අප්‍රමේය සංඛ්‍යාවක් අනික නිවරණයන්ගෙන් තොර ඥානාදී භ්‍රමරාගයන් තේසා මේක විදිනවා. ඔවුන් මෙසේ අනන්ත වාර සිටීම නිසා චිත්තේ ප්‍රතිපකගෙන ඉරුත් සමර්ථාන පකරියාපෝතේජෝ වායෝ හටගන්න. ඒක තමයි සම්පත්‍ති කර වර්ෂාව කියලා හඳුන්වන්නේ. ජීවිමානයක් වාගේ, සීලයක් වාගේ ඇතිවලා තිබෙන්නේ එක තිබෙන්නේ කියලා පොද වෙනසාව නැහැරගෙනලා හෝන් ගාඨයන් අපල තුමුන පුජේ තුමුන යනවා. එතෙන්දී ඒ සිත ප්‍රතිකෘත ධාතයේ ඉන්න සමත්තාවය සතර ධාතුන්ගේ සම්පූර්ණ දෙවියනේ අර ආරාත්‍යයක් යාමෙන් නැතනාවෝ බ්‍රහ්මලෝක තුනේ අනුපිළිවෙලින් කියනවා. නැතනාවෝ ජීව ලෝක හයේ අනුපිළිවෙලින් කියනවා. ඒවා කියන්නේ මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර ජීව කොකුණු ගංගා මේවා ඒ දෙර තිබුණු ආකාරයට අනුරූපව සිදුවේ. සතා සමාන නූන ඒ අනුසිදේ. ඒකෝ මේක කඩිනවකන් දෙන්නේ අන්ත සම්පු විශ්වාස කරන් කරන්නේ. ඒක මේ මහා කුසලයේ මහා නේර පරිවෘත් මහා සාන චන්ද්‍ර සූර්ය මණ්ඩල ජීව ලෝක ආයේ බ්‍රහ්ම ලෝක මේ රතු මේ කුස්ත්‍රාඥයන්ගෙන් හටගත්තු සංස්කාරක අවකාශ ලෝකයේ ඇතුළතත් මේ සංස්කාරක මේ රතු අර සංයාර සංයාර පාසා ඇති නැතුව යන ජයෝ අනිත්‍ය ඇති වී නැති වී නැති තේරෙන්නේ දුක සැරත් සේ ලෝකවත් නාමදිනා හේතු වේදියේට තමගේ ඇස මාතෘකා කරගෙන ලෝක ධර්මයන් සම්මාදනය කරන්න කියෝ එකාදුතු බුදුන් භාවනා එකාදුතු ධර්මමන භාවනා සාපකයෙන් සංගුණ භාවනාවක් සාපකයෙන් සුත සමානසකේ භාවනාවක් ඒකම මේ සත්‍යතාව විපස්සනා භාවනා විශේෂම මේ අස මාතුකා කරන පදන්නේ මේකයි ලෝකනා බුදුචාරන් වහන්සේ වදාළ භවයක් පමණ වූ ආග්‍රාහක සංසාරයේ තුන මේ දෝකයක් සමුදයක් නිරෝධයක් මාර්ගයක් දැක ගන්න පුළුවන් කියලා දේශනා කරනවා. ඒකම දෙපොතේකටම ඉඳලාකවා භවයක් පමණ වූ මේ ශරීර කූඩුව තුන සූපස්සන්නේ කියන ලෝකේ වේදනාස්කන්ධ දෝක සංඥාස්කන්ධ දෝකේ කාර්යස්කන්ධ දෝක විඥානස්කන්ධ දෝක මේක නාම රූප කයේ දේකටන් සංකාරකේ කෝණා මේ දක්වා අනුස්මරණේ කටුතු විපස්සනා කටයුතු ආයි. මේවා මෙහිදී සමන්නර සීලේ ප්‍රතිත්ථාය දරෝසපඤ්ඤෝ නිත්තම්පඤ්ඤං භාවයන්ගෙන ආදී බුද්ධ රාජ්‍යයේ සදාංගල පරිද්දෙන් සීලේ පිළිපාදිත වීර්යයක් සිහිනුල්ලක් හේතුකොටගෙන සමථේපස්නා භාවනා වශයෙන් වැඩනවා නම් මේ පරිතෝපකරණස්සන ලෝකය සදානුපතයේ සියලුම දුක් කප්පයන් ඉස්මවා ලෝකනා දුක්ඛයෙන් දුරහරහන් වහන්සේ දැකගන්න ලෝකෝත්තර අමාවහිනේ සාධාරණ සම්සන්න එනිසා මේවා ඥානඥාන ආවදිනා කරන්නේ ඥානඥාන දහම් පොත්පත්යෙන් වතු කරගන්නේ සාකච්ඡා කරමින් විසඳා ගන්නේ භාවනා වශයෙන් වැඩනවා ලෝකනා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝක විවරද අර අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය අනුස්මරණය කරමින් ඒ ධර්මවල භාවයෙන් මහන්සේගේ ධර්මවල ඥාන අනුභව බලයෙන් මත මේ ලෝක විදෝ සත්‍යය ලෝක ස්වභාවය සත්වාකාරයෙන් ගැටගන්න ලැබේවා කියලා අපි මේ භාවනා කියන්නේ. සැබැවින්ම එකක් පාදා භාවනා කිරීමේදී අපට මුළු ලෝක ධාතු නිසා සම්සාරය අර අනිත්‍ය ලක්ෂණයෙන් දුක්ඛ ලක්ෂණයෙන් අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය අවබෝධ වෙනවා. ඊළඟට ලෝක සමුදය නම් දුක්ඛව ඇතුළු සියලු හේතු ධර්මයන් අවබෝධ වෙනවා. මේක තමයි දුක්ඛය සමුදයයි. ලෝක ස්වභාවය ලෝක සමුදයයි. ලෝක නිරෝධයයි ලෝක නිරෝධෝ කායයි කියන එක ලෝකෙ දෙකට කියනවා. මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුළේ මේක දැක්කට පංචෝපාදානස්කන්ධයට සම්බන්ධ නැහැ මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධා. එදා ලෝක අසංකතතාවේ වාරයි. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධයේ විදක්නා කර ගැනීම ඒ සම්බන්ධව මේ දින සමුදේ සත්‍ය ග්‍රහණය වෙනවා. සමුදේ සත්‍ය ග්‍රහණය වෙන්න ගෙයිත ලෝක නිරෝධය අපි මේක දැකගන්නවා. ලෝක නිරෝධය දැක ගැනීම තමයි සිතේ වැඩෙන ධර්ම කර්යය තමයි සම්මාදිට්ඨියගේ මාර්ගාංගය. මෙන්න මේ සිතා අපි අනුගමනය කළොත් මේ ලෝක ධාර්මයේ නාගා ධර්ම ශාලාවේ ඇවිද සරාබරන්ත දැක ලෝකාන්තය මෙතනින් දැක ගන්නවා. ඒ ලෝකා සම්මා සම්බුද්ධ ඥානන් වහන්සේ සාගරකන්තයේ කල්පදාක්ෂයක් වූ පාරමී දෙනේ බෝධි මුදමේදී සියලේ නෙමෙති පොළොක පිහිටාන දෙයයි. වීර නෙමෙති පාදයේ සිටයයි. සද්ධා නෙමෙති අපි අරුණාසේ කරා ඥානයේ තේ මාර්ගාඥානි අපි දෙ. මේ සියලු ලෝක ධාතුන් සම්බන්ධව දාපේතු සියල්ල ආවෝද කරගන්නවා. ආවෝද කර ගැනීම උනාන්තේ වාග්නා සහිතවම සතරක් දේශයන්ෙන් අසුමුදී දතබල ඥාන සතුරු වෛතරණියක් ඥාන ආදී ඥානකාරු පරිවාර කොට ඇත සරුවක් නිසා ඥානයේ නෝතුනා සම්බුද්ධ රාජයේ පිහිටි. අවුරුදු 45 ක් වන වර්ගයේ ධම්මචක්ක දේශනාවේ පටන් සර්වඥාන මාර්ගයේ දක්වා දෙසුවේ මෙන්න මේ ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය ආબોධ කර ගැනීමේ අනුසාරණාපත්ය. විදේහිතේ සූත්‍රාවදී සම්දරෝ හිතේ පිටින් තියෙන්නේ මේ හතර ආબોධ කර ගැනීමේ අනුසස්නාව. ඒකෝලිය අනුසාරණා දැනෙමින් තේරුම් ගත්ත කුමිනි අකම්පේයන් ජනතාව මේ ලෝක සාක්ෂි ඉක්මවා ලෝකෝත්තර අමානුෂිකයන් සාක්ෂාත් කරගන්න. අපේ තුන්වහන්සේගේ ශාස්ත්‍රය, අපේ තුන්වහන්සේගේ ශිෂ්‍යයෝ, අපේ තුන්වහන්සේගේ සාමරජයෝ නිසා විඳන් වන්නට ඕනේ මතුගත මේ ජීව ලෝක බ්‍රහ්ම ලෝකයන් නෙමෙයි මේ බම්බයක් වමනෝ ශරීර කූඩු ඇතුළත ලෝක තාපයේ කියන ආબોධ කරගෙන ලෝපාන්තේ වූ අමා මහ නිවනේ සාක්ෂාත් කරගන්නවා ඒ සඳහා උපෝසතකයේ සමාදාන ඒ සඳහා අපි භාවනාව ඒ සඳහා දාන ආදී කුසල් පාරමී කරු. ඒකත් ඒ සඳහා කරන මේ පාරමී කුසල් උත්සන්න වීමෙන් අපේ සංසාරවල අර සතුටාකාරී බෝධිපාරමිතාවල පරිපූර්ණ බාහිරපත් වනු අනාගත භවයකට දෙන්නේ අනාගත ලෝක ධාතුවට දෙන්නේ මේ ලෝක ධාතුවල සිරිවිදීම ආර්ය සත්‍ය අවබෝධයේ අසංකත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැකගන්න. යම් මේකින් මේ ජීවිතය ගන්න උත්සාහය සාර්ථක නුනත් ඒක මත්තට උපරිෂ්ඨ වෙනවා එනිසා මත්තට ඒ පාරමී උපරිෂ්ඨේ නිසා යම් ධාතකර නිරුත්මානේ විලක නිරුත්මානේ සැකුළු ජේයත් රජී ජේයත් මතු වී පූර්ණාත්මයේ රැකීමේ ප්‍රබුද්ධ වන්නා මේ ලෝකේතුළම ඉපදීතදී ලෝකේතුළම මේ ධර්ම කාර්යය වර්ධනය කොටගෙන යම් ධර්ම කාර්යයේ මූල මූපුරවා ඥානම් සදාසතු බලාපොරොත්තු වෙන ඒ ප්‍රබෝධයෙන්වත් සතුරාම සත්‍ය බෝධයෙන් ලැබෙන ඒ අසංකත ධාතු සංඛාත නිර්වාණ ආબોධයෙන් ඒ ලෝකයෙන් ඉතර වී නිවනින් සැනසීමක් ලැබෙනවා. දෙන්නේ මේ හිතා ඉදා ලෝකුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාස ජී පුත්‍රයාට අනුශාසනා කළා. මේ විදිහට කීර්ති ගමනින්වත් ඊවර ගමනින්වත් ලෝක ගමන කරන්න යන එක. ඥාන ගමනින් ප්‍රඥා ගමනින් දෙක තුනේ පටන් ඉස්සදක්වා කියන මේ භවයක් පමණෝ ලෝක ධාතු වල හැටියෙ මේ ලෝක ධාතු වල විපාකනා ඥානයෙන් ඇවිද බලන්න. දෙක තුනේ පටන් ඉස්සදක්වාම මේ විපාකනා ඥානයෙන් කොටස් කොටස් දෙකල බලන්න. බලනකොට මේක ඇතුළේම ලෝකයක් කියනවා නේද? මේක ඇතුළේ ලෝක හට ගැනීමේ මූල හේතුවක් කියනවා නේද? මේක ඇතුළේම ලෝකේ නිරෝධයක් දැක් ගන්න ලැබෙනවා නේද? මේ ගැතුන කිම ලෝක නිරෝධ උපාය නම් හෝ ආයතන කුමාරගේ සම්පූර්ණ කර ගන්න ලැබෙනවා නේද කියලා දැක්වා. මේ දේතනිය පවස්තුරු කුමාරගේ හිත ඒක පෙරභවයේ අවිඥානාවේ ධාන සමාපතිලාගේ කෙනෙක් බැරිලු එතුමාගේ හිත මහා කුමාරිගත වුණා. ඒ විපස්සනා ඥාන ලැබුණා. ඒ විපස්සනා ඥාන තුලින් සෝවාන්ක දාගම් අනාගාම අරියත් මාර්ගඵල කියන සාත නිවාන ධාතුව සෝවාන් ඥානඵලයෙන් ආවෝද කරගන්න. මෙන්න මේක නිසා දෝසරා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා ජීවක කාලයක් වූ පාරමිතාන්වා බලයෙන් ආවෝද කරගත්ත මේ චතුරාර්ය සත්‍ය ආවෝදයේ උපමිත්‍රේ වෙන වටිනා සූත්‍ර පාඩයක් මේ ජීවිතය කරා කියතුණා. මේ ජීවිතය කළ මාතෘකාවේ නැවත නැවත විග්‍රහ දින ගණනාවක් අප තවත් වෙනවා නමුත් මේ අපේ බලාපොරොත්තු වීම යම් ගුවන් ගමනාවක යත්‍රාක් අතට ගන්නා ගොරහැරගන්න ඒ ගුවන් ගමනාවේ ගොරහැරගත්තන් පස්සේ අභ්‍යන්තරයේ කියලා අනේක ආකාරයේ සංකුවන් දැක ගන්න පුළුවන් වාගේ අපි මේකේ ධර්ම කතා තුනේ යත්‍රාක් අතට අරගෙන දීපංග කූඩුව තුළ තියෙන අර ධර්ම භාණ්ඩාගාරයේ ගුවන් ගමනා විරුද්ධ කළ බලමු එනමින් සත්‍ය බෝධිපාක්ෂණය මෙතුණේ වදිනා අගනා රංගුවන් ලබ කරගෙන මේ බලාපොරොත්තු වන උසස් අධිකම ඥානියන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිළිතුරු ගන්න. දැන් බලාපොරොත්තු වනට බැරි වේලාවක් පිළිතුරු වාමිනලා කල්පත්තිය ගත කරනවා. ඒකත් විනාන 10. මේ කාලයේ තුල අනි මේ තුනේ මේ ධම්ම කතාව සරන් දීමේ අර ධර්ම ශ්‍රවණයේ ඉසේ සම්පූර්ණයි. ධර්ම දේශනාවේ කුසලයේ අපද සම්පූර්ණයි. මේ කුසලයේ කුලින් සෝමනස සාගත වූ හෝ උපේක්ෂා සාගත වූ හෝ ඥාන සංයෝග අසංකාරික හෝ සසංකාරික කුසල් සිත් 15. මේ ධර්ම කොටස යැකේනම සෝමනස සාගත කුසල් සිත් 15. යැකේනේ මේ අපාරිතාවන් ඇති අවස්ථාව උපේක්ෂා සාගත කුසල් ජවල් 15. නමුත් මේ ධර්ම කතාවක් නේද කියන අවබෝධය ගන්නකොට ඥාන සංයෝගය එවැනිලු එපා වීමක් නැතුව අහනකොට සංස්කාරික වෙනවා එපා වෙන්නේ අහුවාන සංස්කාරික වෙනවා. ඒකත් මේ කුසලිත පරම්පරාව තුළ සබ්බි සැක නැමීමේ ශක්තියේ ධම්මවිස සබ්බි දෝෂේ සැක නැමීමේ ශක්තියේ බබලෝයාවේ උපනිශ්‍රේ ශක්තියක් හේතුලදී නමුත් අපි දන්නවා ඒ සියල්ලම දුක්ජන කලුජනාත්තේන දෝෂම් කියන මේ ශක්තියටපත් වෙනවා එනිසා අපි මේ කියන අවියේකකම් භාවයේ දක්වා කුමලෝක භාවයේ කියන මොනම ලෝකයක්වත් ඉතන්නේ පතන්නේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරණයේ කුසල ජවල් චිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකේ විතුණා වූ ලෝකෝත්තර අමාමහ නිවසෝ මිසම හේතු ආධනාවේ වාග්ධාරිතාර හේතුවා ගන්න. විශේෂයෙන්ම ජන්මදිනයේ සියපාතන දොස්තර මහත්මයාණන්ගේ ජන්මදිනයේදී මේ ලෝක විද්‍යුතුනේ සම්බන්ධ වූ බලපතා කර සමන් දීමෙන්වත් උන්සල් දෙනේ ඉදිරියනාගතයේ සියවත් කලක් සමති ප්‍රාර්ථනා භාවනා ඊර්ෂයේ පාරමී පුරා ගන්නට දීර්ඝ ආශ ලැබේවා ආඥාති මෛත්‍රියෙන් වාසුසිරි කරන්නේ. අදාමත් නාමයෙන් මෞර්තිය උතුමන් වහන්සේලාට මේ ධර්ම සම්භාවය කුසල සම්භාවය අත්දීනේ මත් සතර උපුරුම භවයක් පාසා ධර්මඥාන භාවනාඥාන යතු සුගත සංකාත සම්පත් ලබා ගැනීමද යතු භූජේකේ සාන්ත නිවන් සුව ලබත්වා ආඥා කරුණාවේ දීපන්නා. එමෙලන්තියේ ධර්ම සම්පත්තියක් ලබන්නට බලාපොරොත්තු සිටින තමන්ගේ දයාවර ජීනියට ඒ කුසල දරුවාට ධර්මඥාන ආශිර්වාද ලැබෙමින් මේ ධර්ම ශක්තිය ජීවිතයේ විවිධ බලදී කායික මානසික සැලසීමෙන් ඉදිරියනාගතේ බෝසත් දරුවන් සදාගම බෝසත් දරුවන් එක්ක නිවන් මාර්ගය අගන්නට ඒ කාර්යයන් වාසනා උද්දාපත් වේවා ආඛ්‍යාති මෛත්‍රී වාසුදේවි කරනවා. සාතන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක කිෂ්ඨ දේව සම්මණ්ඩලය මේ මහා අර්ථ කිනාන මොදංග සම්බුද්ධ ශාස්ත්‍රයේ තේ ලංකාන බෞද්ධ ජනතාවට සහ මේ පින්ව සැලත ධාර්මික දේව ආරක්ෂාවද සරසා දෙත්වා සතු බෝධි වලින් සාර්ථක නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රියෙන් පින් කන්නේ. හිතවත් නදාස් අයිතිවාසී ලෝක සත්‍යයන්ට එම කොළ කඳුර වාසීන්ට අවසන් නගර ලංකාව දලදුව මේ චක්‍ර සීල චක්‍ර දස දිසා වාසී සමත් ලෝක සත්‍යයන්ට මේ දිනේකේ වේවා සියලු සත්ත්වෝ නිදුක් වේවා නිරෝගී වේවා සෝපත් වේවා සතු අනුසරණ හේතුවා ලෝක ත්‍ත්වයෙන් මෙනෙහි ආબોධ හේතුවා සතු භෝධියේ සාන්ත නිවන් සුව ලබත්වා ආඛ්‍යා මෛත්‍රියේ දේ බඳු සම්බුද්ධ ශාසනයේ චිර ජීවනයක් පතමින් ධර්මඥාන භාවනාඥාන පතමින් සරුණේ සරජීමේ තීර්ෂයේ ආත්මවාද පූර්වාංගවල විශේෂ කරගත ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය කුසල සම්භාර ධර්මයාගේ ශක්තියෙහිවා බුද්ධාදී රත්නත්‍යාල භාවයේ දිගමණ්ඩලේ රැකවර නිමා කල්ලා මිත්‍යාගේ ආශිර්වාද බලයේ සිනා කුසල මහත්මාණන් නමනුලා මහත්මිය දයාකර ජගදම්පා මේ රැස සිටින සියලු මාතුරු මාවරු දුර්දරවල් සමට දෙවවන්ගේ සකලාන්තරාය සර්වෝපද්දනයන් දුරුකුවන් දිසේ දුරේවා ආරක්ෂාව සිත සාන්තියේ සැරසේවා සතුවස් කාලයක් දීර්ඝව ලැබේවා අවර කීවර පාකාරක් ලත්ේ සතුතුන් සූසි මාර්ගුණී අසීමිත ආරක්ෂා නිරතුරුම ලැබේවා ගුණෝලී දරදානී යකේතුනේ ආයුර්ණ සකල ප්‍රඥාවෙන් පෙරපස සලක්නේ දිනු වේවා පරිසර සතුන් ගිහිඳන වසරේ සමියා අවදාගේ එකතක් දීනකින් වත් නම වේවා දන්නේ හෙන නුස්මරල්ලක් වාසා සිටියේ සමාධියේ ලැබේවා දන්නේ හෙන නුස්මරල්ලක් වාසා විපස්සනා ඥාන දින් වේවා සියලු චිත්ත සංකල්පනා පූර්ණ චන්ද්‍රයාසේ තිරේ තිරේ සස්නේක වේවා සියලුස් කලක් සම්බුද්ධ ශාසනයේ උදාන ලෙස පාරමී පුරා ගන්නට කෙරවල් පියතෙන් ආරක්ෂාව ලැබේවා සතර ගමනේදී ශ්‍රේෂ්ඨ කල්ලාණ මිත්‍රයන් කරුණේ සබාගෙන ජාත ජාතෙන් පාරමී පුරා ගැනීමට ලැබේවා සිල්වත් ගුණවත් ධනවත් බෝසත් දෙමෝපියන් පිරිවරාගෙන සහෝදර සහෝදරියන් දූදරුවන් නෑදෑයි මිත්‍ර සේවක සේවිකාවන් පිරිවරාගෙන බුදු පසේබුග මහ රහතන් වහන්සේ ආબોධ කොට නිමිය තනසේ ගදාල දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සිද්ධවල අසංකත ධාතු සංඛ්‍යාත අධරාමන සාන්ත ගෝතෝතර අමාමහ නිවන් සුව පිහිට මේ සියලු කුසල සම්භාරය ඔබ සෑම දිනක් එකසේ හේතු වේවා වාසනා වේවා ආඛ්‍යා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. යාපීත දෙයයන් සියලු සත්‍යයන් දෙකින් පමුණුනි ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ඉදං වූ යතිනං හෝතු සුඛිතා හන්තු ඥාතයෝ එතවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දේවානාම මහින්දිකා පුඤ්ඤං තන්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාම මහින්දිකා පුඤ්ඤං තන්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාම මහින්දිකා පුඤ්ඤං සංවනුමෝදිත්වා චිරං රක්ඛන්තු වංශදාති ඊනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝස්ස සබ්බං සම්මනනුතු යාව නිබ්බාන පච්චයා ඊනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතරි සම්මාගමෝතු යාව නිබ්බාන පච්චයා ඊනා පුඤ්ඤ කම්මේන නාමේ බාල සමාගමෝ සතරි සම්මාගමෝතු යාව නිබ්බාන පච්චයා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවකං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවකං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවකං හෝතු සීලේ කීතා ධර්මස්තවදී මේ ධර්ම පූජා කරන්නේ මින් වාක්‍ය වෙනවාදීනේ සර්වප්‍රකාරයෙන් සිදු කරගත් කුසලානිසස්ස බලෙන් විධාමේ රත්නත්‍යාලිවා බලෙන් කිංවත් සැමට මෙල ආයුනාරෝගී දේ සම්පත්‍ය සාම්ප්‍රායක ස්වර්ණ සංඛ්‍යාත සත්‍ය සිද්ධව සතු උතුම් පූජාන් බලෙන් විධාදී මහෝත්තරයන් වහන්සේනේ සැලසේ කරිවදාල් අජරාමර ශාන්ත ගෝපවත්තර අමාන හිමිවල් සෝන සාක්ෂාත් වේවා කියා මහා සංඝරත්නයේ දෙවියන් අපේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා කරනවා. සම්මීතියෝ විවර්ජන්තු සම්ම රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම බුද්ධාං භාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්ම අනුභවේන සදා සත්‍ය භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම සංඝානුභවේන සදා සත්‍ය භවන්තු තේ අභිමානේ සීලිස්ස නිච්ඡං වන්දාපජායිනෝ සත්තානෝ ධම්ම වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවතේ අභෝ නිම්මාන සම්පත්ති ඊනාතේ සමිඤ්ඤසු ශාස්නා ප්‍රවතු දේශ්‍යානන් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ